ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේදී දේශනා කොටවදාන සූත්‍ර පාඨයක් මේ කියේ. ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය නිවනට ජීවිතයේ දොරටු දෙකක් බව මේ බණ පිළිච්ඡේ සම්මදිනා දන්නේ. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන් දොරක්. ශ්‍රාවක පිළිච්ඡේ ධර්ම ශ්‍රවණය නිවන් දොරක්. එතෙම ධර්ම සංඥානාව ධර්ම සම්මාතනිය සහ භාවනාව කියන මේ පන්ති පහම නිවන් දරතු පහක් බව සර්වඥ සම්මාතම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අප දෙපැත්තේ ඉතින් මේ නිවන් දරතු දෙකකට සමීප වෙලා තියෙනවා. දේශකයන් වහන්සේ කර්ම පහක් සිටේ දරාගෙන අන්නේ දෙනවෙ කර්මස්ථාන දේශයෙන් ධර්ම දේශනා කළ සාත පිළිදන් කරුණු අතරක් සිටේ දරාගෙන අනුමෙතන වූ කර්මස්ථාන භාවනාවක් කරන තීරතේ ධර්මස්ත්‍රවණේ කරේතු. නීවර සම්පූර්ණ වීමේ ප්‍රඥා පාරමිතා වැඩිනවා. එමගින් දස පාරමී සමුද්ධ වෙනවා. සහ භෝගී පතේ භෝගී අභිසම්භෝධිය දක්වා ලෞකික ලෝකෝත්තර අපරිමාණ ආර්ථන්ත ධර්ම මේ හේතුන් ලැබෙනවා කියන එක දේශනාවේ සඳහන් දෙයි. එනිසා ධම්මයේ ස්වල්ප වේලාවක ධර්ම කතාවකට සමන් දීමා දේශනා කිරීම අප දෙපාර්ශ්වයටම ඉගෙනව අභිමතාර්ථයන් මුදුන් පමුණවාගෙන පරිලෝක ස්වර්ග සංජාත සම්පත සිද්ධ කොටගෙන එලවර රාත්‍රියේ බෝධියාන වලින් ඥාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල ඉහිවෙලේ සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සෝපිනිත හේතු වේවා ආර්ය අභිඥාව දීපවා ගනි. අද මේ ධර්ම දේශනාවේ විශේෂ අරමුණු කීපයක් සඳහන් වෙන විශේෂයෙන් දොස්තර මහත්මියලාගේ අභාවස්ත්‍රාත් දයාබර මෞඛ්‍ය සතර දිනා වහන්සේට මෞඛ්‍යයන්ට පින්තමන වේල එවාගේම දොස්තර මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් කිරීම ඉන්ද්‍රන්ගේ ජීවිතන තමන්ගේ දයාවර ජීවිතා කුසවත් දරුවාට කුමුදුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවේ අරමුණ වෙනවා. එනිසා මේ බලාපොරොත්තු ප්‍රාර්ථන සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවාත්‍ය අධිෂ්ඨාන සභාවගෙන මේ මාතෘකා කළ ධර්ම දේශනාවේ සාවධානව සවන් දෙන්න. ඉදිරිපත් කොට මාතෘකා කරන යෙදෙන සූත්‍ර පාඨයේ මුනි කදාන් කළ තරජ්ජෙන් අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේන සූත්‍ර පාඨයක් තව මධ්‍යම නිකායේ මූල පණ්ඩාතකයේ මහා සීලනාද සූත්‍රයේ මේ වගේම සූත්‍ර පාඨයක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මතා දේශනා කළා කියන්නේ මේ චේතනාවේ කෙටි අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං අජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු ලෝකය ඥානා ධාතු ලෝකය සත්වාකාරයෙන් නම් යම් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං අජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකයේ තත්වාකාරයෙන් ධන්වාක්‍ය යමක් ඇද්ද ඉදම්මි තථාගතයන් තථාගත බලන්වෝති මේ කාර්මිය තථාගතයන් වහන්සේගේ තථාගත ඥාන බලයත් යම් බලං ආගම්ම තථාගතෝ යම් බංගු ඥාන බලයකට පාත්වෝ තථාගතයන් වහන්සේ ආත බල කාලම් පටිජානාති බුදු බව ප්‍රතිඥා කරති පරිසාරෝ සීනනාන්ද නන්දේ අත පිළිතේ සීනනාන්ද කර ධම්මචක්කම් පවත්තේ හේතු ධර්මචක්‍රයේ දේශන කර මේ පාඨයේ කෙටි තේරුම මේ සඳහන් වන්නේ ධම්මබල ඥානයන්ටයි තථාගතයන් වහන්සේ කියනවා ඥාන බල 10ක් සහ කාය බල 10ක් ඒනා තමයි දසමල සමන්නාගතෝ දීප්තවේ සතාවතෝ කියා බොහෝ සූත්‍රවල සඳහන් වයි. අපි බොහෝ තේන් දසමල ධාරීන් වහන්සේ කියා අමතන්නේ මෙන්න මේ කාය බල 10 ඥාන බල 10ක් ඇතිදයි. කාය බල 10 නම් හඳුන්වන්නේ ලෝකයේ කිසිම මිනිසෙකුට නොපී ගන්නා වූ ලෝකනා බුදුනේ සර්වඥන් වහන්සේ නමකට පමණක් පිටවන්නා වූ දසමෙද කාය බලයයි. ඒ දසමෙද කාය බලයෙන් නම් මේ හැදී වෙන්නේ අතුන් මේ වාදයේ සංසන්දනයේ කියන්නේ ලෝකධාතුවේ අස්කුල 10ක් පිටිනව කාලාව සංජ ගංගෙයන් පන්දරං තම්බ සිංගලං ගන්ධ මංගල හේමන්ත උපෝසත චන්දං කිංහෙදත මේ සඳහන් වෙන අස්කුල 10ක් කාලාවක ගංගෙය පණ්ඩර සම්ප සිංගල ගන්ධ මංගල හේම උපෝසත ඡබ්දක කියා අස්තු වර්ග 10ක් දෙකිනේ. එලෙස කාලාවක කියන ඇති කොට ලැබුම් පුරුෂයන් 10 දෙනෙකුට සමාන කාය ශක්තියක් දෙන. කාලාවක ඇතුන් 10 දෙනෙකුගේ කාය ශක්තිය එක සම්බයත කොට තියෙන. ගංගෙය ඇතු කොට තියෙන. ගංගෙය ඇතුන් 10 දෙනෙකුට සමාන කාය ශක්තිය සම්මයන් දාතන වල සමාන කාර්යයේ තින්දල වල තියෙනවා. ප්‍රයෝජනේ අස්කෝලෙකින් එකට දාපුනේ දාපුනේක ගැලෙනවා අන්තිමට සද්දන්තයට. සද්දන්තයට අත ආත යන්න පුළුවන් 80 ලක් තරම් උසයකේ දේහයක් වොත දේනවා. හද්දල් වලින් රස්නේ දිය දෙන විදිය කුදුම ආර්ධභාවයක් සද්දන්තයට කොටුයි. සද්ධාන්තය තුන්දාමිනේ වල සමාන කාර්යය ලෝකනා සම්මාසම් බුදුරජාණන් වහන්සේට පිටිසක් තියෙනවා. මත්තුල පුරුෂයන් දේවයන් දැරුවොත් මත්තුල පුරුෂයන් කෝටි 10000කට සමානයි එකම සර්වඥන් වහන්සේගේ කායයයි. කාලාවක් කියන්නේ පළවෙනි සංකේතයේ ඇතිවෙන අතුන් දේවයන් දැරුවොත් කෝටි 10000කට සමානයි. ලදුන් පුරුෂයන් වාදයෙන් කෝටි 10000කට සමානයි තථාගතයන් වහන්සේගේ ශාරීරියේ කර්යයේ දෙක ඇතුලේ පාරයි. උනාපත්තේ වාත දාපයේදී ඥාති නිරද්දේ සිත දක්වන වෙලාවල වම් පායේ මාපතැවිල්ලට දුන්න කඩ කරගෙන දුමුගේ ගස්න කොට මහ පොළොව කම්පා වුණා වගේ උනාගේ උත්සාහයෙන් පොළොවට පාපාරක් දුන්නොත් මේ මහ පොළොව කම්පා වෙනවා. පුරාණ නිමිය කියනවා නම් මහ පොළොව ධනකර යොදුන 240,000 ධනක වට ප්‍රමාණය 710,353 වට ප්‍රමාණය මේ තරම් විශාල වට ප්‍රමාණෝමේ මහා පෘථිවියේ කම්පා කරන ධර්මයක කොළවන්න පුළුවන් ධර්මයට ඒ තථාගතයන් වහන්සේ මේ කාරණේ කියලා තිබුණා. මෙතෙන් වැදගත් කාරණේක සිහිපත් වෙනවා බෝතකාණන් වහන්සේ වයස 16 ඔටුනු කලදීමේ ඒ මෞර්ය මංගල්‍ය විවාහ මංගල්‍ය ඇති වූ අවස්ථාවේදී යසෝදරා දේවියගේ පැත්තේ නෑයෝ කියන්නේ කිසිම කිසිම සිද්ධාක් නොදන්නුනේ රාජු කුමාරයා යුද්ධයක් ඇති වුණාම කොහොමද ආරක්ෂාවන්නේ ජයගන්නේ කියලා. ඒක උන්වහන්සේ දින හතක් ඇතුළත සීප දැක්වීමට පොරොන්දු වුණා. සමහරවිට මනුෂ්‍ය ලෝකයේ කිසිම නුඹුතු නෑතු විරෝ සීපයන් දැක්වීමට උන්වහන්සේ සමත් වුණා. සමහර මහායාන ග්‍රන්ථවල බුද්ධ චරිතය හඳුන්වනවා සර්ව මිත්‍රිය ගුරුවරේ බෝසත් කුමාරයන් වහන්සේ අධ්‍යාපනය දුන්නා කියලා. බුදුන් වහන්සේගේ බෝසතාණන් වහන්සේට අයන්නායන් කියන්නේ කිසිම ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. උනාගේ මෝරා පිටදෙන්නේ කියන නෙළුම්වලක් වාගේ ප්‍රඥාවෙන් පරිපූර්ණයි. දීර්ඝ සංචාරයේ වැදෝ ප්‍රඥා පාරමී දෙනේ උනාගේ අසවාදයේ දැනගන්න අධි කියන්නේ කියන්න දැනදුනුන් වාගේ පස්වෙනි භවයේ විපත්ති නැන්නේ එනිසා තමයි උන්වහන්සේ හඳුන්වන්නේ අච්චාරිය පුද්ගලෙකි. අසල පුද්ගලෙකි. අද්විතීය පුද්ගලෙකි. ඒක නිසා ඒ සර්ව මිත්‍රේ කියා ආචාර්යවරයෙක් ගැන්වන නෑයන්ගේ මතභේදයක් ඇතිවන්නේ නෑනේ. ඒක නිසා ඒක අභ්‍යාහාර කරගත්ත අදහසක් කියලා හිතන්න පුළුවන්. ඒකට බෝසතාණන් වහන්සේ වාක් දාපයේදී මේ තරම් කාය ශක්තියක් තිබුණා. ලෞතුරා බුදු වෙනකොට මග්නිම වාස තුන්වාසවාස 35යි. නියම කාය බලය ඇති කාලේ බල දසක. ඒ කාලේ උන්වහන්සේට මේකා මග්නිම පුරුෂයන් වගේ කෝටි දත්දාකර සමාන කාය ශක්තියක් තිබුණා කියන එක ස්ථිර වාක්‍යයෙන් පිළිගන්න ඕනේ. ඥාන බල 10ක් මේ තථාගතයන් වහන්සේට බුදු වීම කියනවා. එන්නොත් ඥාන බල 10යි කාණ කාණං විපාකයිත මග්ගං සම්බක්ත ගාමිනං නානා ධාතුතෝ ලෝක මදිමුත්තිං දපාලිනං ජානාති ඉන්ද්‍රියානන්ත පරෝ පරියතං ඥානාදි සංකිලේසාදී ඥානං විඥාස්තයං තථා මේ සංග්‍රහ ගාථා දෙකෙන් කියනවා දස බල ඥානයන් පිළිබඳ නම් දෙක. ඛානාඛාන කෞතලේ ඥාන. පරම්‍යපාක ඥාන. සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා ඥාන. අනේක ධාතු නාම ධාතු ලෝක ඥාන. නාගාදි මුත්‍තිකතා ඥාන. ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන. ඥානාදී පිළිබඳ සංකේත බෝධාන දණ්ඩා ඥාන. ඌමේ නිවාස ඥානය දිව්‍යයි චක්ෂුරදී ඥානය සහ ආශ්‍රවක්ඛේ කරක් ඥානය. මේ ඥාන 10යි ආශ්‍රවක්ඛේ කරක් ඥානය ලෝකෝත්තරයි. අරිහත් මාර්ග ඥානයයි ආශ්‍රවක්ඛේ කරක් ඥානය කියයි. ඉතින් ඥාන ලෞකිකයි නම් ඌමේ නිවාස ඥානය සහ දිව්‍යයි චක්ෂුරදී ඥානය කියන දෙක ඌපාවචර චතුර්ථ ඥාන සම්පූර්ණයි. ඉතින් ඥාන අතුරේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය කිසිම ශ්‍රාවක කෙනෙකුට නොලැබෙන අසාධාරණ ඥාන හයෙන් පළවෙනි ඥානය. මෙන්න මේ ඥාන හැර ඉතින් ඥාන සියල්ලම කාමාවචරයන් ඒ කියන්නේ කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාවේ සැතේ ඒක තමයි මේ වැඩ කරන්නේ. කාමාකාල කෞසල්‍ය ඥාන, කර්මෝපාක ඥාන, සර්වඥාමිනී ප්‍රතිපදා ඥාන, අනේක ධාතු නානාධාතු ලෝක ඥාන, නානාදී මුක්තික ඥාන, ඉන්ද්‍රිය පරෝපණීය ඥාන, ඥානාදීන්ගේ සංකලේශ නිවදාන ඥානවා. මේ ඥාන හතර කාමාවචර මහා ක්‍රියාවේ තුල හැදගන්න. නමුත් මේ සඳහා කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ අභිනීහාර ප්‍රාර්ථනා නැහැ. සතේ බුදු කෙනෙකුන් වහන්සේගේ වාක්‍ය මේ ධර්මණ ඥාන ලෝකදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභිනීහාර සම්පත්තිය මුදුන්පත් උදාහරණයි. යම් ශ්‍රාවකයන් වහන්සේ නමකට කූර්මයේ දිවාප ඥාන දිව්‍යයන් සැතර දෙඥාන ආදී ලැබෙනවා. නමුත් ඒ ශ්‍රාවකයන්ගේ ඥානයන් ගැන සංකල්පනේ කිරීමේදී ලෝකරා බුදුරජාණන් වහන්සේගේ ඥානය මහපලවට අහසමෙන් අහසට මහපලව වේ අසාමාන්‍යයි. මෙන්න මේ දසබල ඥානයේ හතරවෙනි ඥානයේ තමයි අනේක ධාතු නානාධාතු ලෝක ඥානය කියලා කියන්නේ. එතකොට අනේක ධාතු නානාධාතු ලෝක ඥානයෙන් විශේෂ බුද්ධ ගුණයක් හඳුන්වනවා. නාරාගේ බුදු ගුණ අතරේ ලෝක විදු ගුණයක් මේ අනේක ධාතු නාගාධාතු ලෝක ඥානයට සම්බන්ධයි. විශේෂයෙන්ම ලෝක ධාතුවේ අනුකේ උපදේශයක් නැතුව සියලු ධර්මයන් ධාම්පද හතරකට යොමු කොට ආબોධ කරගන්නේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ ධාම්පද හතර නමින් හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ලෝක විදෝ ගුණයට මේ චතුරාර්ය සත්‍යය සම්බන්ධයි. ලෝකය, ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය. මේ චතුරාර්ය සත්‍ය. ඒකත් මේ ලෝකයේ ගැන අපි කියන්නේ මේ ලෝකවත් මේකේ අභ්‍යන්තරයට දැකගත්තු බුදුමාහාර කරුණ රාජ්‍යයක් මතුතර ගන්නතියි. වේලා සමනින් වතු කරුණු ස්වභාවයක් දීපාර කරන්නයි මේ සූත්‍රය. දිනක් ලෝකුණා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ රැඳින් අවස්ථාවක රාත්‍රී මැදේ යාවේ ආවක් හෝයිතත් කියා දීපේ. මේ රෝචක ජීව මුත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා තමන් අත්දැකීමක් ස්වාමීන් මම මේ පෙර භවයේ අවදේශී නිස්සා ආවශ ඇතේ අවිඥානාගේ තාපසකෙක මනෝ අවද විශ්වයේදී නම අවිඥානාගේ උනා බඩගතව තවත් දන්නවා අවද සීලයෙන් ඒ අවිඥාවන් මා ප්‍රයෝජන ගන්න ස්වාමීන් මට ඒ කාලේ ලොකු ඕනෑකමක් ඇති වුණා ඒ ලෝක ධාතුන් කෙරවර යන ලෝක ධාතුන්ගේ කෙරවර සයන්ද මට අවශ්‍යයි. ඒ කාලයේදී අභිඥාලාභයේ ධාර්මඥ කුසක් සෙන්ින්න අභිඥා ලබා සිටි මම ලෝක ධාතු ධන කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක ලෝක ධාතුක එක පියවරක් ඊළඟ ලෝක ධාතු අනිත් පියවරක් කියමින් මම ඉදිරි බලයෙන් ගමන් පියවර මාර්ග වන තරමේ එක ලෝක ධාතු ධන ආර ගන්න වෙලාව වතුර නාන වෙලාව සමීර කෘත්‍ය කටයුතු වෙනව හැර අවුරුදු 100ක් මම ලෝක ධාතු ගලනවා. නමෝ ස්වාමීනි ලෝක ධාතුන්ගේ කෙලවර මම දැක ගන්න බැරිව මම අවුරුදු 120දී අතරගදී අන්තරාහුණ හිතුණ මේ වාක්‍යයත් පැතුන. මම ඔබ දැනගන්න භාග්‍යතුන් වහන්සේ වත් මේ ලෝක ධාතුයේ කෙලවර දැකගත්තා. ඒක ලෝකනා බුද්ධජා ගන්නවා කිතරම් යක්නා පිළිතුරක්. ඒ කියන්නේ බම්යක් පමණව සවිනාවක් සවිතව නවකක් සවිතව මේ ආත්මභාවයේ තුළම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් වල පලවද. ඒ ලකුණු ආශ්‍රය කරගන්න. ඒ වගේම ආගමනේ හෝ දීර්ඝමනේ හෝ ලෝකේ කෙලවරට යන්නේ ප්‍රඥාගමනේ මේ ශ්‍රායිතේ ලෝකාන්තේ නොදැක අවදාකවා දුක් කෙලවර කිරීමක් දවන්නේ නැත කියන පහදාදු ලෝකන්ත වූ තිත බ්‍රහ්ම චරියෝ ලෝකස්ස අන්තං සම්තා විඤ්ඤාත්වා නාතින්තී ලෝක විමං කරන්ති ගමනේන නපත්තම් වූ ලෝකස්සන්තෝ පුදාචන නච අපක්වා ලෝකන්තං දුක්ඛා අත්තේ පමෝචනං මෙම රෝහිතන්ත දීපුත්‍ර අමතාවදාන දේශනේ සම්බන්ධ ගාථා දෙක. තස්මා පව ලෝක විදූ සුමේධෝ ලෝක විදූ වූ සුමේධ වූ ලෝකාන්ත වූ ලෝකේ කෙළ කෙළවරට ගියා වූ ලෝකාන්තාන්තාවිඤ්ඤාත්වා ලෝකේ කෙළවර නුවණින් දැරගත්තා වූ සර්වඥයන් වහන්සේ ලෝකාන්තයේ මෙලෙමින් අභෝධ කොටගෙන නාමින්දේ ලෝක විමං කරත් මේ ලෝකේවත් පරලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත. ගමනේන නපත්තබ්බෝ ලෝකසන්තෝ උදාසන ලෝකාන්තේ පාගමනින් හෝ අවිද්‍යා ගමනේ කිසි කාලයකට මෙය ඇති නච අපත්තා ලෝකන්තං දුක්ඛා අත්ථි සමෝචන ලෝකාත්යත් නොතමින දුකෙන් මිදීමක්ද නැත්තේ නොයේ. මේ දේශනේ කෙටිතේ මෙතන සඳහන් වෙනවා ඉමස්මි මේවාවසෝ අලේබරේ සතරිනි සමනකේ ඉමස්මි මේවාවසෝ ඥානමත්තේ අලේබරේ සතරිනි සමනකේ ලෝකන්තේ පඤ්ඤාතේ ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්තේ ලෝක නිරෝධෝපායන්ත හැබැයි බම්යම් පමණ වූ මනස සහිත සංවිද්‍යාවක් සහිත මේ ආත්මභාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් මන පළවෙනි සෙල්ලුන් ආචාර්ය කෙටි දේශනා. ඒකත් මේ භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන ලෝකයේ උනන්ද රූපපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංයෝපාදානස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය. මේ පංචෝපාදානස්කන්ධ ලෝකයයි සර්වඥ වහන්සේ ඉදිරිපත් කරන ආදාන ලෝක. මේ ලෝක ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. ලෝක සමුදය නම් ඒ ඇලුම් කරන කුෂ්ණ. ලෝක නිරෝධය නම් කුෂ්ණ නිරෝධය. ලෝක නිරෝධෝපායන ආධ්‍යාත්මික සංකාණී භාවනාවකින් ලැබී යුතු ආර්ය අෂ්ටාංගිකය. මේ පද අතරට මුතුන් ලෝකධාතුන් වාසේ අකුලගත සම්පින්දනයේ කොට ගන්න. මෙහි මේ ස්කන්ධ පංචකය, උපාදාන ස්කන්ධ පංචකය ලෝකධාතුය හේතුන් වාසේ තෝරලා. දෙවියන් ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම භාවයක එක කර්තව්‍යයේ දැනගත් ගන්න ලැබේ. පටිසම්මිදාමග්ග පාළියේ ඥාන කතා කොටසේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආඥානුසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ විශේෂිතව පහදා දෙලා තියෙනවා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරත්‍යක දේ ලෝකා නාම රූපයි. කය ලෝකා තිස්සෝ වේදනා. චක්කාරෝ ලෝකා චක්කාරෝ ආහාර. පංච ලෝකා පංච උපාදාන ස්කන්ධ. චේ ලෝකා චේ අජ්ජාතිකානි ආයතන. සත් ලෝකා සත් විඥාන කිච්චි. අර්ථ ලෝකා අර්ථ ලෝක ධර්ම. නව ලෝකා නව සත්තාවාස. දස ලෝකා දසායතන. ගාමස ලෝකා ගාමකායතන අට්ඨාමස ලෝකා අට්ඨාමස භාග්‍ය මේ උන්වහන්සේ පහදා දුන්න ලෝක කප්පය. මේක කියන්නේ සංස්කාර ලෝකය. ලෝකේ කොටස් 9 වෙනි බෙදෙනවා. සයිස්කාර ලෝක, සප්ත ලෝක සහ අවකාශ ලෝක කියන්නේ. ඒ වගේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන්නේ. ඒ වගේම සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක කියලා තුනයි. ඒක ඕකාර ලෝක, චතු ඕකාර ලෝක, පංච ඕකාර ලෝක කියලා තුනයි. මේ විදිහට ලෝක විවිධ ආකාරයෙන් බෙදලා තියෙනවා. නමුත් ඔය පද හතරට කියන්නේ එකක් වෙනවා. ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ උපාය. ඉතින් මේ ගෝචර කියන ජීවිතය මේ කතාව අහගෙන ඉන්නකොට ඔව් අවුරුදු 100ක් ප්‍රයා විමසා සෑහ ගන්න බැරි වුණ ලෝකාන්තය දැකගත්තා. ඒ කියන්නේ මේ බබයක් පමණ වූ මල් තත්ත්වයක පරිණාමයක් ඇයිද ආපදාවේ තුල ලෝකයේ කෙලවර දැකලා. මේ යතුනේ ලෝකයේ කෙලවර, ලෝක සමුදයක් දැකගත්ත, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ උපායක් දැකගත්තා. ඔහු කලමේ මේ සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන ආත්ම හතකට සංසාරයේ දෙටි කරගෙන අමා මහ නිවනටපත් වෙනවා. දැන් මෙලකට සලකා බලමු මේ පාරිවාක්‍යයේ ප්‍රකාශන ලෝක ධර්ම මොනවද කියේ. ඒකෝ ලෝකෝ සම්මේ සත්තා ආහාරති කිපා. එක ලෝකයක් තියෙනවා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා. සත්තානෝ මේ සිත්තේ ආහාර භූතානං සත්තානං කියා සම්මෙලේදී නම් අනුග්‍රහ. උපන්නේ තත්ත්වයන්ගේ ජීවත් වීමට හා උපදීන සිල්ල තත්ත්වයන්ට අනුග්‍රහ අභිනිසාහාර හතරක් තියෙනවා. ඒ මොනවද? සමලේකාරෝ ආහාර, පස්සෝ දුතියෝ, මනෝ සංජේතනක්, විචාරණ සත්‍යයන් මනෝ සත්‍ය. මනෝ සංජේතනක් සත්‍ය විචාරණ සත්‍ය. ඒ කියන්නේ කබලේකාරෝ ආහාර. කබලේකාර ආහාරය කියන්නේ අනුභව කරන්නේ. අනුභව කරන දයක් අනුභව කරගෙන ජීවත් වෙන සත්‍යෝ කොටා. ඒ වගේම ඒකට කියනවා රූප ආහාර කියලා. හස්ව දුතියෝ මනෝ සංචේතන සතිය විඥාන සතිය. දේහ ආහාර ස්පර්ශය, ඉන්ද්‍රිය ආහාරය, චේතනාව හතරෙනි ආහාරයේ ආහාර වේදනා. ඒ අරුත්‍ය ආහාර එතකොටනේ මුලින් සඳහන් කළ නව මහා භවයෙහි පංචෝපාදානස්කන්ධ ලෝකයේ ඇතුළත් වන නව මහා භවයෙහි මේ ආහාර හතර ඒකේ භවයන් අනුරූපෝ කියයි. ඊළඟට දේ ලෝකා නාමයන්ට රූපයි. නාමයන් රූපයක් කියන ලෝක දෙකක් තියෙනවා. කය ලෝකා පිස්සෝ වේදනා සත්ව වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා කියා වේදනා තුන ලෝක තුනක්. සත්තාරෝ වේදනා සත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් හැදේ හඳුනන. පංච ලෝකා පංච ප්‍රාණ සංඝා මුලින් සඳහන් කළ පංච ප්‍රාණ සංඝය ලෝක පහ. සේ ලෝකා සේ අජ්ජත්තිකා න්‍යායතනානි චක්කුසෝත ධාන ජීවා කාය වලකේන ආධ්‍යාත්මික ආසන අයති ලෝක හයයි. සත්ත ලෝකා සත්ත විඥානක්ඛියෝ විඥානක්ඛිති හතක් කියනවා. ඒක ලෝක හතක් මොනවද? විඥානක්ඛිති හත. නානත් කාය නානත් සංඤී නානත් කාය ඒකත් සංඤී ඒකත් කාය නානත් සංඤී ඒකත් කාය ඒකත් සංඤී කියලා හතරයි. ආකාතානල්චායතන විඥානල්චායතන ආකුඤ්ඤාඥාතන කියලා තුනයි හතයි. අට ලෝක ධම්ම අට ලෝක ධම්ම ලෝක ආකාරය. නව ලෝක නව සත්තාවාද සත්තාවාද නවයක් කියනවා. එක ලෝක නවයක්. අර විඥානල්චිත හත තේරෙන්නේ නැත්නම් මේ සත්තාවාද නවයේ මේක සම්බන්ධ නිසා ඒ විඥාන කිත්තේ හතට දෙකක් එකතු වෙන්නේ සත්තාවාස නමයේ. දැන් අපි බලමු මොනවද මේ සත්තාවාස නම. නානත් කාය නානත් සංඤේ කියන්නේ රූපකය වශයෙන් විවිධ ආකාරයි, සංසන්දි විඥාන වශයෙන් විවිධ ආකාරයි. ඒ තමයි මනස ලෝකය හා දිව ලෝකයයි. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හයෙහි රූපකයේ එක ආකාරණයක් සිද ආකාරයි. හටසන්දි විඥාන මෙතන කියනවා නම සුගති අනියතක පටිසන්ධිය උපේක්ෂාසගත සංකේලිත වෙන්නේ පටිසන්ධිය. ඊළඟට ද්වේෂක පටිසන්ධි 4යි, ද්වේෂක පටිසන්ධි 4යි 9යි. මේ කාම සුගති භූමියේ පටිසන්ධි සංඥා 9යි. එනිසා රූපකාය වශයෙන් ඥානත්තයි, පටිසන්ධි විඥාන වශයෙන් ඥානත්ත සංඥා. ඥානත්ත කාය ඒකාන්ත සංඥේ කියන්නේ සතර ආකාය හා ප්‍රථම අධ්‍යාන දෙකයි. සතර ආපායේ නරකයේ තිරිසන් ආපායේ දේකාපායේ අදුරාපායේ කියන අපාය හතරේම රූපකය විවිධ ආකාරයි. එක්කෙනි රූපකය කිසියෙකුට නැහැ. නමුත් තුන්දේ ප්‍රතිසන්ද විඥාන සංඥාව එකපාරමයි. එකස විකලස් වදාරුන් අපසල චේතනාවෙන් පරිසන්ද දෙන චිත එක ආකාරම සිතයි. උපේක්ෂාසාර තපසේ විපාක උපේක්ෂාසාරක සම්පීඩිත සිට දැනී සිටින තරවයි සතර ආපායේ ප්‍රතිසන්දි. එයිසෝම් මේ ප්‍රතිසන්දි සංඥාව එකයි. එයිසා නානත් කායේ ඒකබ්ද සංඥා. ඒකේක විඥානක්කේ කිය සත්‍තාවාසය. ඒකෝම් කායේ නානත් සංඥා කියන්නේ දෙති අධ්‍යාන උදාරයි. දැන් ප්‍රථම ඥාන කාවයේ කියන්නේ භ්‍රම පාරිසත් භ්‍රම පුරෝහිත මහා භ්‍රම තුනේ ද්විතිය ඥාන කාවයේ කියන්නේ පරිත්‍රාග අපමානාග ආගසක මේ බබතල තුන එක කාලයක පිහිටි දෙයෙන් මේක ද්විතිය ඥාන කාවයේ කියන්නේ ඒ ද්විතිය ඥාන කාවයේ පටිසන්ධි විඤ්ඤාණ දෙකක් තියෙනවා දෙකක් විචාර ප්‍රීති සුඛේකාග්‍රතා සහිත ද්විතිය ඥාන විපාකයි අනික විතර විතර විචාර දෙකම නැති ප්‍රීති සුඛේකාග්‍රතා සහිත ද්විතිය ඥාන විපාකයි විචාර ප්‍රීති සුඛේකාග්‍රතා කියන ඥානව හතරෙන් යුත් විපාකයක් තියෙනවා ප්‍රීති සුඛේකාග්‍රතා සහිත ඥානවල තුනකින් යුක්ත සිතක් තියෙන පරිසංසිත එනිසා පරිසංසිත විවිධ ආකාරයි නම රූපකය කහසමයි. ද්විතිය ඥානසාලේ ප්‍රඥානේ රූපකය කහසමයි. ප්‍රතිසන්දි විඥානි දෙකයි. දෙආකාර. එනිසා ඒකබ්ද කාය නාමක සංයෝ. ඒකබ්ද කාය ඒකබ්ද සංයෝ කියන්නේ ද්විතිය ඥානසාලේ චතුර්ථ ඥානසාලේ සුද්ධාවාස. ද්විතිය ඥානසාලේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අද මුනි සදාන්තල සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙකකින් එක්ත වූ ෘත්‍ය අධ්‍යානයේ විපාකේ පමණ ඉඟක රූපකය දෙක හසුරුවනවා. වේවප්පලේකේ චතුර්ථ අධ්‍යාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්දි විඥාන එකයි රූපකය දෙක හසුරුවනවා. සුද්ධාවාස පහේවත් දෙනවා. අසංයතයෙන් ඇත සත්තාවාස වශයෙන් ගන්නකොට අසංතලයේ ගැනෙනවා විඥානක් පිටහට අසංතලයේ ගැනෙන්නේ විඥානයක් තියෙනවා අනිත් තුන් ආකාසානයි කරන්නේ විඥානයි කරන්නේ ආකුචඤ්ඤාඥය කියන තුනේ විඥානක් පිටේ ගැනෙනවා සත්තාවාසක් ගැනෙනවා ධර්ම භාවයෙන් යම් හඳුන්වන නේර සංඥා දාසඤ්ඤාතනය විඥානක් පිටේ ගැනෙන්නේ නැහැ සත්තාවාස ගැනෙන්නේ නැහැ දැන් මේ සත්ත්ව විඤ්ඤාණයෙදි ලෝක ධාතු හත නව සත්තාවාම ලෝක ධාතු නම දස ලෝක දස ආයතනයි ඒ කියන්නේ රූප ආයතන වර්ග කියනවා 10ක් සක්කු සෝත ධාන ජීවා කාය කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ආදී 10ක් මේ 10ක් කියනවා ලෝක 10ක් ධාතු සංලෝක ධාතු ආයතනයි ඒ 10 තේ මනෝයතනේ ධර්මාත්මයේ කුතිවිලි ලෝක කාසු 12ක් අටවස ලෝකාර්ථාලස භාගිය අතල ධාතු ලෝක ධාතකයි ධාතු ධාතු සෝත ධාතු ධාන ධාතු ජීවා ධාතු කාය ධාතු කියලා පහයි රූප ධාතු සංද ධාතු ගන්ධ ධාතු රස ධාතු පොට්ටබ්බ ධාතු කියලා පහයි 10යි චක්කු විඤ්ඤාණ ධාතු සෝත විඤ්ඤාණ ධාතු ධාන විඤ්ඤාණ ධාතු ජීවා විඤ්ඤාණ ධාතු කාය විඥාන ධාතු කියලා පහයි 15යි මනෝ ධාතු මනෝ විඥාන ධාතු ධම්ම ධාතු කියලා තුනයි 18යි. ඒකත් මේ කියන්නේ දහාවු ලෝක දහ. හැබැයි මෙතනදී දෙක කරගන්න එකක් තියෙනවා. ආයතන 12 ධර්මාතනෙට නිර්වාණයක් ඇතුළත්. ඒක ලෝක ධාතුවක අයත් නැහැ. ධාතු 18දී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත්. නම ලෝක ධාතු සංඛ්‍යාත්යයි. ඒක වෙන කරන්නේ. යෙදෙන්නේ නැසියන්නේ සංස්කාරය. සත්ත්ව ලෝකේ නම් මේ පඳුන් වර්ගයේ අවිචේක පටන් භවග්ගේ දක්වා පවත්නාමේ කුමි දිස්සෙත් කලේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතුනි ඉන්න අපාදික, විපාදක, චතුස්පාදක, බහුපාදක, රූපී, අරූපී, සංඤ්ඤී, අසංඤ්ඤී, නේසංඤ්ඤී, නාසංඤ්ඤී ආදී වශයෙන් පඳුන් වෙන ආත්ම භව කර්යාපන්න සියල්ලන්ට කියනවා සත්ත්ව එය අල්ප රජස්ක මහ රජස්ක කිච්චින්ද්‍රිය දුකින්ද්‍රිය ස්වාකාර වාකාර ස්විඤ්ඤාතේ විඤ්ඤාතේ භාග්‍ය අභාග්‍ය මේ ආදී නම් වලින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේ කොට දේ කොට අවබෝධ කරගන්නවා. ඒ සත්‍ය ලෝකය. අවකාශ ලෝකේ නම් මේ සංස්කාර ලෝකයට ආ සත්‍ය ලෝකයට වාසත්තාන සඳහා මේකවල ප්‍රදේශ. සතර ආපාය මනුෂ්‍ය ලෝක, දිව ලෝක, ලක්ෂ ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ඔයගෙන් කාම ලෝක කිව්වහම අවිචේක පටන් අරමිනිත වර්ගා කිය දක්වා භූමිය කොළ. රූප ලෝකේ කිව්වහම රූප භවයේ කිව්වහම ලක්ෂ පාර්ශ්වයේ පටන් රකිතා දක්වා භූමිය 16. අරූප භූමිය කිව්වහම රූප ලෝකේ කිව්වහම ආකාශ නැන්ත්‍යාදීනේ පටන් භවාග්ගේ දක්වා භූමිය. එවගේම සංඥා ලෝක කිව්වහම අසංඥතලයේ හැර අසංඥතලයක් නේව සංඥා නා සංඥාත්මයක් හැර ඉතිරි භූමිය 29ම සංඥා ලෝක අසංඥතලයේ අසංඥා ලෝක නේව සංඥා නා සංඥාත්මන බවය එළ නේව සංඥා නා සංඥා ලෝක ප්‍රජෙත සංඥා වශයෙන් ඊළඟට ගෝකාරකයන් ස්කන්ධ එක ස්කන්ධයක් ඇති ලෝක ස්කන්ධ හතරක් ඇති ලෝක ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක හෝකාර චතු හෝකාර පරිචෝකාර ඒක හෝකාර කියන්නේ අසංයතයි චතු හෝකාර කියන්නේ අරූප භව හතර පංච හෝකාර කියන්නේ ඒක අරුණා මිත්‍රි 26ක් වූ මෙන්න මේ යල්ල ලෝක සයස්කාර ලෝක සත්ත්ව ලෝක අවකාශ ලෝක මේවා ලෝක ස්වභාව ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය කියන සතර ආකාරයේ ඒ ලෝක සම්මා සම්බුද්ධයාණන් වහන්සේ හතු ආකාරයෙන් දක්වනවා ඒකයි මෙතන සඳහන් වුණේ මේ රස බල ඥාන සූත්‍ර පාඨයේ අනේක ධාතු නාම ධාතු ලෝක යථා භූතං කජාන අනේක ධාතු ලෝකය නාම ධාතු ලෝකය හතු ආකාරයෙන් අවබෝධ ඒක දසබල ඥානෙයි. ඒ ආභෝධය නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබන් තානම් පටිජාන. ආසබ කියන්නේ අතිශ්‍රේෂ්ඨස්ථාන. අතිශ්‍රේෂ්ඨස්ථානේ නම් සර්වඥතා ඥානේ ගෝතුල බුදුබව උවහසේ ප්‍රකාශ කරනවා. ධම්මචක්ක දේශනාවේදී තමන් වහන්සේ ලෝකුණ බුදුන්වා කියලා ප්‍රකාශ කරනවට මහත් ලෝකම්පායි. ගෝතම සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කරනකොට පොළොව තුන් වාරයක් සම්පාවුනා. කාර්යාරාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා පස් වාරයක් මහ පොළොව සම්පාවුනා. ධම්මජාල සූත්‍රයේදී 62 වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා 62 වාරයක් මේ මහ පොළොව සම්පාවුනා. මේ පොළොව සම්පාවන දෙයක් සමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදුනා කියන මේක ප්‍රකාශ කෙරේ. ඒ ප්‍රකාශ කරන්නේ මේ දසබල ඥානය කියන්නේ. පරිසාර කියලා ගන්න නැති කියන්නේ අට පිරිසේ සිංහනාද කරලා. මනුෂ්‍ය ලෝකයේ පිරිස හතරක් තියෙනවා. ශාත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රවණ. එවැගේම තාවකීසේ මාල් තාතුමාරාලික තාවකීසේ මාල් දක්ව මේ විදිහට දිවිපක්ම ලෝකවල 34ක් තියෙනවා. මේ අත පිළිසෙදී සීයනාදන් නන්දති සිංහනාද පවත්වනවා. සීයනාද කියන්නේ සිංහයා වගේ නාද පෙන්වන්නේ නෙවෙයි. නාදයේ අභිතල ධම්මදේශනා කරනවා. ඒක සිංහලාවේ ශ්‍රේෂ්ඨ නාමය. බ්‍රහ්මචාර්යයන් වහන්සේ කියන්නේ ලෝක ධාතී ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රහ්මාවි කිසි කෙනෙකුට පවත්වන්න බැරි හෝ ආපස්සට පෙරලන්න බැරි ශක්තියක් තියෙනවා. ඒක තමයි ගරාදී සූවිසක් කියන ධර්මයක්. ගරාදී සූවිසක් කියන ධර්මයක් තමයි බ්‍රහ්මචාර්යය කියන්නේ. දුක්ඛ සත්‍ය සම්බන්ධ ගරාදී 12ක්, සමුදය සත්‍ය සම්බන්ධ 3ක්, නිරෝධ සත්‍ය 1ක්, මාර්ග සත්‍ය 1ක්. අද කාලේ බොහෝ දෙනෙක් භෝධිනේ ධර්ම චක්‍රය නිර්මාණය කරන්නේ ගරාදී 8ක්. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙමෙයි ගරාදී 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි මෙතන බ්‍රහ්ම චක්‍රය කියලා කියන්නේ. පුරාණ කාලේ බුද්ධ ප්‍රතිමාගේ වන්දනාමාන සඳහා නිරන් නිස්තර බෞද්ධයෝ භාවිතා කළ කියන ධර්ම චක්‍රයේ පූජා ධාර්මයක් නැති. අශෝක ස්තම්භ වල කියන්නේ එම ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයම් වල කියන්නේ එම ධර්ම චක්‍රය. මෙන්න මේ සූවිසි ආරක් ඇදී කරාමි සූවිසක් ඇත්තවෝ චතුරාර්ය සත්‍ය දේශනේතයි මෙතන දේශන ධර්ම චක්‍රය. ඒක බ්‍රහ්ම චක්‍රම් පවත්තේ එතකොට ලෝකනා සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නානා ධාතු ලෝක ධන්න ඥානය නාර්ථයේ ශ්‍රේෂ්ඨ නානාදී බුදුන් අතර ලෝක වේ දුුණයේ පදුත මේක අපේ අනේකාකාරයෙන් භාවනා කරන ගන්නෝනි උන්කාරය අනේකාකාරයෙන් මේක භාවනා කරවන්න බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් එවැගේම උපසමානුස්සතිය වශයෙන් කරවන්න පුළුවන් එවැගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් ප්‍රතිසම්පාද විදර්ශනා වශයෙන් කරවන්න පුළුවන් නාන ආකාරයෙන් මේ ලෝක විද්‍ය ගුණය භාවනා කරවන්න පුළුවන් අපි සල්කා බලමු දැන් මේ ගාමීය වචන වලින් ප්‍රකාශ වුණා වූ ලෝකතාවු අපේ මේ භවයක් පමණ වූ මනසක් හිතව සංඥාවක් හිතව ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දෙක ලගන්නේ එතන ලෝක කියන වචනේ තියෙනවා වචන ආර්ථයක් ලුක් ඡේදයේ කියලා ධාතුවක් තියෙනවා පාළි භාෂාවේ ලුක් ඡේදය ඒ ලුක් ඡේදයේ කියලා භාගයෙන් පාරව උන්මුගේ කාර්යයේ නැති ඒක අප ආදේශ වී සංවිධියේ සංදීුණාම ලෝක කියලා පදයක් ඇරේ. ඒ ලුක් කියන්නේ ධාතුෙහි උයන් නැති උන්තිරේල හොයන. ඒසාර ලෝක කියලා පදයක් ඇරේ. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පත්‍යයේහි සංකාරියේ නුජ්ජති අනුජ්ජති ලෝකෝ හේතු ප්‍රඥාන්නේ සකස් වෙනව කැඩෙනවා බෙදෙනවා ඒසම් ලෝක නම් යෙන්න මේකේ නිර්වචනේවත් වචනාර්ථය හේතු ප්‍රඥාන්නේ සකස් වෙනව නැවත කැඩෙනවා විනාශය ඒකම් ලෝක අනුච්ඡේදේන ඡේදනාර්ථේන බුධාතු එනිකන් ලෝක සම්දේ හේතුම කැඩෙනවා බෙදෙන යමක් කඩිනවා බෙදෙනවා නම් ඒ සියල්ල ලෝක. කොටින් මෙතකොට අනිත් ලක්ෂණේ නේ. මේ ලෝක ධාතුවේ සියල්ල කඩිනවා බෙදෙන. මොනවාද කඩේ බෙදෙන්නේ? උපාදාතනයේ පතන් පිටි භංග කියන අවස්ථාවන්ගෙන් කඩිනවා බෙදෙන. මේ සදාන් වල සියලුම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන ලෝකය. එමනම් ඒ ලෝක ධාතුව සන්‍යාස සන්‍යාස පාසා කරනවා කියන්නේ දේවෝකා නාමන්ත රූපය ප්‍රත්‍යවදා ලෝක දෙක අර වගේ කරනවා කියන්නේ සන්‍යාස පාසා නාමය රූපේට වඩා දහහක් ගුණයෙන් කරනවා කියන්නේ රූපය ඒ අනු නාම රාගයේ සෙනවාසයෙන් දහහකින් දහහක් කරනවා කියන්නේ මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන හය ආහාර හතර එවැගේම විඤ්ඤාණත් කියන අතලෝ දහම සත්තාවාස නාමයේ රූප ආයතන 10යි දවල් ආයතන අතලෝ ධාතුයේ ඕම ජීවයෙන් වශයෙන් ගැන බලනකොට ලෝකයේ තයිති සිත් 89කුත් කාසක 56 කුත් උපාට 20 කුත් මේවා තමයි ලෝකය. දැන් අපේ මේ ස්කන්ධ කුඩුවේ ඇතුළත මේ සියල්ල එක්පාසුයි. ස්කන්ධ කුඩුවේ ඇතුළත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන භාගෙන් වශයෙන් ගත යුතුයි. දෙවෙනි වශයෙන් ගන්නකොට රූපය පරිසංවේ චිත්තක්ෂණයේ පටන් කුඩා චිත්තක්ෂණ වාරයක් ගානේ එක දෙනවා බෙදෙනවා එක දෙනවා බෙදෙනවා මරණාන්තේ දක්වා මේක සිද්ධ වෙනවා. කර්මජ රූපයන් එකදීම බෙදීම අන්තිම ප්‍රතිචිත්තයේ දක්වා සිද්ධ වෙනවා විහාරය. නම් කිරිත සම්මත රූපයන්ගේ ඇතිවීම නැතිවීම කියන මුද්ද ඵලයේ බලයේ තා සිද්ධ වෙනවා. වෙන්නේ රූප සංපත් මේ රූප ස්කන්ධයගේ රූප නැමැති රූපපාදානස්කන්ධයේ නැමැති ලෝකයේ දිනස් වීම දැක ගන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ අරණස්තර 14ක් ගන්නතියි. ඒක තමයි පාරාණ ප්‍රශ්නාපිය. ඒ වගේම පටිසම්පි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදානස්කන්ධය ඇතිවෙනවා නැතිවෙනවා කියලා කියනවා. මරණාන්තේ දක්වා අන්තිම ප්‍රතිචිත්තයේ දක්වා වේදනාව චිත්තක්ෂණයක් පාසා හටගන්නේ. ඒක විපස්සනා කිරීමේ තමයි නව ආකාරයෙන් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ. එවැගේම පරිසම්නි චිත්තක්ෂණයේ පටන් මරණාර්ථය දක්වාම සෑම සිතක් ගානේ සංඥා ඡයසිකය කියනවා මේක සංඥා ලෝකය සංඤ්ඤුපාදානස්කන්ධ ලෝකය. එහෙයි භාවනාවට ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා පරමස්ථාන පහක් දේශනා කරලා තියෙනවා. එමගින් සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් තේරෙනවා. උපතාච්ඡාදක පණව සංස්කාරෝපාදානස්කන්ධයයි. ඒ කියන්නේ සංයෝපස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, විඥාන විදර්ශනාව තව ආයතන විදර්ශනාව ගැනීම ධම්මානුපස්සනා කර්මස්ථාන පහ දේශනා කරන්නේ. ඊළඟට විඥාන උපාදානස්කන්ධය තමයි ලෞකික වශයෙන් ලැබෙන සිත්සිතේ. මේ සිත්සිතේක විඥාන උපාදානස්කන්ධය එනේ විපස්සනාට ගැනීම සඳහා ධාතේ ආකාරයෙන් සිතාන් කර්තව සතිපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න ලෝක ධාතෝ අග්ගේ නිදීමේ උපායයයි. එතකොට යම් කිසි එක කර්මස්ථානයක් ගන්නවද ඒ කර්මස්ථානයේ තුලින් පිහිට ගත්තාම ඉතලේ ස්කන්ධ පහම මනෙන් ආબોධ කර ගැනීම භාවනා දීත අපට ආවේ. මෙන්න මේ කයි අපි දැන් හදාගන්න තියෙන්නේ. අපි දැන් පරකාදාලයේ අපි විතරේම පරිභව කරන මේ ඇස. විතරම අපේ ප්‍රයෝජන ගන්න මේක ලෝකය. ඇට මේ සංස්කාර ලෝකයේ ගන්නකොට මේ දෙතුන් කාපියකට සම්බන්ධයි. ඒක ලෝකෝ සබ්දේ දක්වා ආහාර සිතිකා කියන එකම මේ ඇට තුළ ආහාර සිතික ලෝකයේ නාමන්ත රූපයේ ලෝකයේ තුනේ රූප ලෝකයේ තුනේ එවැන්නේ ඇස තුළ වේදනා තුනේ උපේක්ෂා වේදනාවක් ගන්න තියෙනවා. එවැන්නේම කර්තාවේ ආහාර කියන තැන කඩලේ කාල ආහාරය විත ඇස තුළ ඇස් භෝගයේ තුන රූප කලාව. එවැන්නේම කර්තාහාර මනෝ සංකේතන ආහාර විඤ්ඤාණ ආහාර කියන තුනල මේ අනුව සම්බන්ධව ගන්නේ. අතෙන් ලැබෙනවා සත්ත්ව සම්පත්. ඒක ආහාර. අතේ ලැබෙනවා සත්ත්ව කල්පර්තක සම්පත්ද වලට රූප සංකේතනවා. ඒකත් නේද? ඒක මනෝ සංකේතනවාට. අතේ ඒකක් කුණාලයට ගන්න. ඒකත් නෝකයි. එවැන්නේ සම්මාදාන කන්නා කියන තැන ඇස කැදෙන්නේ රූප උපාදාන තමයි. එවැදේ මේ අධ්‍යාත්මික ග්‍රහණය කියන ලෝක හයේ සංඛායතන දෙක. සත් විඤ්ඤාණාත්මිකයේ මෙතන විඤ්ඤාණාත්මිකයේ සතෙන් මෙතන පටිපන්ති විඤ්ඤාණයක් හට සම්බන්ධ නුනයි. සත් විඤ්ඤාණ වශයෙන් විඤ්ඤාණාත්මිකයක් තියෙනවා. දැන් පටිපන්ති විඤ්ඤාණ වශයෙන් මෙතන විඤ්ඤාණාත්මිකයේ මුලින් හඳුන්වාට ඒ සතු එකම විඤ්ඤාණාත්මික සංකල්පයක් ගන්නවා. ඊළඟට අත් ලෝක ධර්මවා කියන තැන ඒ අතම අතීතා සිද්ධ වෙනවා. අතීතා ලාභක් සිද්ධ වෙනවා ලාභක්. අතීතා යතක අයපත් වෙනවා. හිංගාවක් සතුටාවක් වෙනවා. සපත් දුක්ක් දෙකම සිද්ධ වෙනවා. අත නෝධාවම ඇතේ තියෙනවා. නවකත්තාවක් වශයෙන් අර විඤ්ඤාණාත්මකයේ විද්ධම වාගේ චිත්ත සංකාමයේ සප්පු විඤ්ඤාණයේ අසතෝ වාසය සත්‍යය ඇතේ වාසස්ථානය. ඒසා සත්‍තා වාස ගැනීමට ගැනීම ලෝකය. දසයත නම් කියන්නේ සත්‍පාත ලෝකය. ජාතකාගලිය කරත් තුනයි. අට්ඨාංශ ධාතුය දෙකල සත්‍ය ධාතුයි. ඒක නිර කලක බැරියෙදි අහං කුච්චර කර්ම වලින් ඒ ලෝක ධර්මයන් බර දෙන්නේ යන්නේ කියලා. ඉන් නිදාකාරයෙන් ලෝක සදාවේක අපි නරණංවා බලනකොට ඒක රැදෙන්නේ විදර්ශන භාවනාවේ කමෙහි කියනවා නාම රූපයි කියන්නේ. ඊළඟට ඒ ඇතනිකා සේයම් සේයම් පාකා චිත්තාසිකතාවෙන් අතුරු නොවෙන නදු දැක් ගන්න පුළුවන්. දැන් රතිනවා විපස්සනා භාවනාවට දීපනවා නම් මුළු සරුවාවේම නිබ්බන්ද පහේම සංසෝපාදාන කම්මලේම නාම රූප කියලා අල්ලගන්න පුළුවන්. දේ උත්‍රාත්‍යම අල්ලගන්න. ඒ වායේ දෙලින් දෙලිපාතේ විවිධියන ආකාරයේ උදන්නේ වායේ අල්ලගන්න. ඒ මෙලෝ කැගේ ප්‍රඥාවක් විවිධියන යටි දතුනේ භංගාල ප්‍රඥාව ඥානද අල්ලගන්න. ඉන්නම් කියන භාගිකයන් ගාන ආදීන නිබ්බිත දුද්ධිත කයින් කරි සංකාම ප්‍රඥා සංකාමිතේ කාව්‍යයේ ප්‍රධාන පරම්පරාවන ඇතනිමිති කෙරෙනාට සලකන්නේ. මෙන්න මේ කනිකා මේ ගුරුකථාපු සියල්ලගේ අපට ලෝකාර්ථික ඥානයන් වහන්සේ තෝරගැදී තියෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීමේ මාතෘකාවයි. මේ වාගේ විපස්සනා ඥාන වශයෙන් අදාළෙත්නේ ලෝකාර්ථ සම්මා සම්බුද්ධ ඥානයන් වහන්සේ බුද්ධ ගුණයන් වශයෙන් අපි ආවදිනවා. ප්‍රබුණ කරගන්න බුද්ධ ගුණ ආවදිනවා කියලා එයින්වත් ඒ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය සත්වා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන ඉන්නන් පුරුදු පස්නාවක් හැදේ. අර මුනි සදාල්කල ප්‍රෝත්තක ජීවිතය අවුරුදු 100ක්ම ලෝක භාග ගණන් කරගත්තා. සමයේ කුමාරයන් සිහියෙන් දරුණ ලෝක භාග සිනෝ කරා. නමුත් අපේ ලෝක භාග ජානන් වහන්සේ වදාළා. පාගමනේ ජීවවත් ඉන්දිගමනේ ජීවවත් ලෝකයේ සිනෝරපත් වෙනවා. ලෝකේ නොදැක සේවර නොදැක දුක් වේදනා කියනක් වාගේ නෑ. නමුත් මා කනවනවා මේ බඹරක් වන්න වූ ශරීර කෝඩු තුන මේ කියන්නේ දැක්කම. ඒක සංසෝපාදානක් සම්ම ලෝකයේ හැමෙට ලෝක වාසයෙන් ලෝක සමුදේ වාසයෙන් ලෝක නිරෝධ වාසයෙන් ලෝක නිරෝධෝපාන වාසයෙන් දැකගත්තා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැකගත්තා වෙනවා කියන කුණාසි පහදා. තෝරන්නේ අවකාශ ලෝක ගැන කියනකොට කර්ම රාශියක් කියන්නේ දෙම ඒ සඳහා අපි කාර්ය ගන්නේ නෑ. නමුත් ලෝක භාග තුනේ තනෙ එක් සත්කලකද භූමි 31ක් සම්බන්ධව කියනවා. ඒ වගේ සත්කලව කෝටි ලක්ෂයක් සම්බන්ධයක් කියනවා. කෝටි ලක්ෂයක් සම්බන්ධයක් කියනවා ආත්මය ක්ෂේත්‍රයේ බුදු කෙනෙකුන් වහන්සේ මේ රත්න සූත්‍රාන්ත දේශනා වැඩි බුද්ධාඥාවන් තරක් මේ කෝලක්යක් සම්බන්ධයි. ඊයාතේ කප්පියේ පැතිරෙන්නේ නැතෝ කියන්නේ නෙමෙයි. ඊයාත කියන මේ කෝලක් කියන්නේ කියන රෝග ධාතු එක විදිහකින්නේ. සමාන ලෝක ධාතු විනාශයේ කියන්නේ සමාන ලෝක ධාතු විනාශී කියන්නේ සමාන ලෝක ධාතු හැරෙමින් පවතී. මේක එක මණ්ඩලයක් එකවර සංසප්තයෙන්නේ ඕන ලක්ෂයක් සංසප්තයෙන් කියනවා. මේ සංසප්තය කියන එක සෙනුකුනේ නිර්මාණයක් නෙවෙයි. නම ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වතාදී සියලුම ලෝකතා. ඒක නිකුත්ින් නිය ලක්ෂණය කියලා. ඒක අභිධර්මෝපදේශයේ දැක්වෙන වස්නාදි වෙනවා. බොහෝ මේ සරුවක් වෙනවන අසරුවක් සාස්ත්‍රගුරු ලෝකයේ සර්ව බලගාමී දෙවියන් නිර්මාණයක් කියන්නේ මෙන්න මේ කප්පේ නිර්මාණය. ලෝකධාතිය කියනවා කාල්පය කියලා. ආයු කල්පය, අල්පක් කල්පය, අදාම කල්පය සහ මහා කල්පය කියනවා. ආයු කල්පය කියන්නේ එතරම් කාලයක් ගිය මිනිස්සුන්ගේ කර්මාවසය. කාලයක කවුරු අසංසයෙකුත් කාවතු වෙනවා. තව කාලයකට ගහන දසවර්ෂයක්වත් යනවා. ඒ විදිහේ කරක්න ආයුෂ් ප්‍රමාණය ආයුෂ් කාලය. සුදුර ජානන් වාසී කාලයේ කර්මවර්ණවතු සිය. දැන් කාලයේ කර්මවර්ණවතු 70. මේක ආයුෂ් කාලය. ආයුෂ් කාලය කියන්නේ අසංසය ආවසිත දසවර්ෂයක ගහලා සම්පූර්ණවක් කියනවා. මේ සංස්කෘතිය. දැන් අපු මේ ජීවත් වෙන්නේ හතර වෙනි අනුසක්කය. මේ මහා කාර්ය කාලයේ තව ඉදිරි සංසප්තවත් 10ක් පහළ වෙන්නේ. ඒකවල කාසු විලාසය ආරම්භ වෙනවා. ඒ අනුසක්කයේ විශ්වක ප්‍රමාණ හතරක් වෙනවා මහා ආකාරයේ. එනම් අන්තර කාලක 80ක්. ලෝකේ සත්‍ය වාදයේ අන්තර්ගත කුනිස්සා දුන්නන්නේ දුක් ගන්නානේ අසංකල්ප. ඉලක්ක ලෝක විනාශය ආරම්භ වෙනවා. දිනෙරෝ ජලයේ හොස්මයි. දිනෙ විනාශ වෙනකොට ප්‍රථම ඥාන කාලයේදී මේ භක්ම ලෝක තුනක් එක්ක මේ සතර ආපාය, අනුස ලෝක, දිව ලෝක, භක්ම ලෝක තුන විනාශ වෙනවා. ඒක කාලකලාව හත විනාශ වෙනවා. දිනෙ හතරේ මේක වාස්තුවේ. වතරේ විනාශ වෙනකොට භක්ම ලෝක හයක් විනාශ වෙනවා. අයමත් හතක් දෙන්නේ මත වතුනේ දෙම වාර හතක් ගියාම සත හතර වෙනි වාරය විනාශවන්නේ සුනේ. ඒකත් මෙහෙමයි කෙලෙස් නියම කරනවා. ලෝක සත්‍යාවේ සංකල්ප වල ව්‍යාපාදයේ මුල් කොට ඇති අකුසල් නිස්සන්න වෙන්නේ ලෝක ධාතෝ දින්නේ මිලන්නේ. ලෝක සත්‍යාවේ සංකල්ප වල ලෝකේ මුල් කොට ඇති අකුසල් නිස්සන්න වෙන්නේ ලෝකේ ගලෙන්නේ. ලෝක සංඛාර සංකාරය මොහ නුන්නන් අපසාර නුන්නන් වීනේ සුලිය ලෝක විනාශය. මේ ලෝක විනාශ නිර්යනවා අන්තකාන්ත විස්සක්තර දිනු කලක් විනාශ දෙන්නේ පාපය. ඒක හඳුන්වන්නේ සම්මත සංකල්පය. ඒක පොවන් ලක්ෂයක් සංකල මහා සමාන විනාශය. ඊළඟට නිරාමි වී අද කාමාවිවාද ප්‍රත්‍යේ මහදිනවා අල්පස්සල් ප්‍රීසත්තර දිනකලා ඒ මොහොඳුන්වන්නේ සංවත්තා භායේ අසංකතයි. ඊළඟට නිරෝගී හැදෙන්න පටන් ගන්නවා අල්මේ කයත් වෙනවා උපාව. ලෝකේ හැදෙන්නේ පවන්නව කාලය හඳුන්වන්නේ දිවත් අසංකල්ප කල්පය හැදී පාත්ව කාලය දිවත්වල සතරපාදක සත්‍යක තොප්පෝම කුසල සංඥාධාරණා බබුලිය. සතරපාදක සත්‍යයන් දක් අපරාපරිණයදිනිය කුසල කර්මයන් දීපත්දී සුගතේ ධනිධාන වඩා බබුලිය. මනුෂ්‍ය ලෝකය දිව ලෝකය දේපාර භාග මධ්‍යස්ථාන වල. ඉතේ සියලුම සත්‍යය බබුලිය. නියත එසිතු කර්මය ආපායක සත්‍යයන් පමණ බෝධි ලක්ෂණ සම්පන්න විහා පුදුසක් වලදී අපාමාරෝ සම්බන්ධයි. එවැනිම කලින් බබළු උපන්දරව ආශිර්වාද බ්‍රහ්ම යෝධ බබළු වේ. ඒ බ්‍රහ්මයේ හිතක් පහළ වෙනවා නැවතත් ජීව ලෝක, නැසුරු බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා පතරවල සුදයි. එම කුසාද ඒ බබම උපංගයේ බ්‍රහ්මජෝ දස සංයෝජන ප්‍රහාණය කළේ. ඕනම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ సంతාන වල කියලා දැනුයි පහකට අගේ. බ්‍රහ්ම ලෝක වල කල්පදාන සම්පත් තිබුණත් මෙන්න උපදීනික මැදිනරි විඳින තේන දුක්තර ආගමේ සපක් වර්ගයෙන් ගන්න අර කාමරාග සංයෝජන. කටිය සංයෝජන මන් අතික සංයෝජන. එවාගේම සප්පාදිට්ඨි විචිකිච්ඡා කීලබ්බත පරාමාස සංයෝජන පහ ඉස්සන්ව කියලා දැනුයි මේ ජීව ලෝක මනස ලෝකයන් ප්‍රාර්ථනා කරනවා. එක්කෙනෙක් නෙමෙයි සංකේය අප්‍රමේය සංඛ්‍යාවක් අනික නීවරණයන්ගෙන් තොර ධාලාගේ බ්‍රහ්ම රාගයන් නිසා මේක හිතේ. ඔවුන් මෙසේ අනන්ත වාර සිටීම නිසා චිත්තේ ප්‍රතිපදගෙන ඉරු සමුත්තාන සකලියා භෝතේජෝ වායෝ හටගන්න. ඒක තමයි සම්පත්‍ති කර වර්ෂාව කියලා හඳුන්වනවා. ජීවිමානයක් වාගේ, දීනයක් වාගේ ඇතිලා තිබෙන්නේ ගැතිදෙන්නේ වැඩි පොද වෙනසාර එහෙමමලල ඕන් ලක්ෂයන් සම්පූර්ණ තිබුණු ප්‍රදේශිකම ජනසයතිය. එතෙන්දී ඒ සිත ප්‍රතිපද ගාත්‍රයේ ජීවි සමුක්තාවේ සතර ධාතුන්ගේ සම්පූර්ණයේදී අර ආරාත්‍ය ධ්‍යානයේ නැතනාව බ්‍රහ්ම ලෝක තුනේ අනුපිළිවෙලින් කියනවා. නැතනාව ජීව ලෝක හය අනුපිළිවෙලින් කියනවා. එවගේම මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර ජීව කුණු ගංගා මේවා ඒ පෙර තිබුණු ආකාරයට අනුරූපව සිදුවේ. විකා සමහර නුනත් ඒ අනුව සිදුවේ. ඒතකොට මේක කඩිනාවතන් වෙන්නේ අංක සම්ප විශ්සම්කරන් කරක්. ඒක මෙන්න මේ නිසා මේ මහා පෘථිවියේ මාර්ගයේ පර්වත මහා සාගර චන්ද්‍ර සූර්ය මණ්ඩල ජීව ලෝකයි බ්‍රහ්ම ලෝක මේ වතු ඒ මුත්‍රාඥයෙන් හටගන්න සංස්කාරයක් අවකාශ ලෝකයේ ඇතුළතත් තියෙන සංස්කාරයක් මේ වාතු අර සංයාවක් සංයාවක් වාසා ඇති වෙන ලැබුණ යන ගැනීම අනිත්‍ය ඇති වී නැති වී නැතිින් තේරෙනවා දුක සමිතේ ලෝකවත් නාමයෙන් මෙන්න මේ විදිහට තමයි ඇස මාතුකා කරගෙන නෝ දක්ඛාර්මියන් සම්වර්ධනය කරන්න කියෝ විකාශකින් බුදුන භාවනා විකාශකින් ධර්මමුණ භාවනා තවත් අතකින් සංගුණ භාවනාවක් තවත් අතකින් දුක සමානසති භාවනා ඒකම මේ සත්‍යඥා විපස්සනා භාවනා විශේෂම මේ අස මාතුකා කරගෙන වැඩිනවා මේකයි ලෝකනා බුදුජානන් වහන්සේ වදාළ භගයන් පමණ වූ ආග්‍රාහක සංසාරයේ තුල මේ ලෝකය සමුදය නිරෝධය මාර්ගය දැකලා ඉන්නවා කියලා දේශනා කරනවා. ඒකෙන් දෙපොතේකන් නම් ඉඳලාකවා භගයන් පමණ වූ මේ ශරීර කූඩුව තුල කුපස්සන්නේ කියන ලෝකයේ වේදනාස්කන්ධ ලෝක සංඥාස්කන්ධ ලෝකේ සංස්කාරස්කන්ධ ලෝක විඥානස්කන්ධ ලෝක මේක නාම රූප පරිච්ඡේදයේ ප්‍රකරණ සංඛාර වේකෝණා මේ දක්වා අනුස්මරණේ කටු විපස්සනා කටයුතු. මේවා මෙහි සමන්වර සීලේ ප්‍රතිපාය දරෝසපඤ්ඤෝ තිස්සම්පඤ්ඤං භාවයන්නාදී බුද්ධ වචනේ සදාන් වල පරිද්දෙන් සීලේ පිළිකාසිත වීර්යයක් සිහිමුණක් දෙකොට දෙන සම විපස්සනා භාවනා වශයෙන් වැඩනවා නම් මේ පංචෝපාදානස්සන ලෝකයේ සදානුපතයේ සියලුම ලෝක සත්‍යයන් ඉස්මවා ලෝකරා දුක්ඛයේ නිරහතන් වහන්සේ දැකගත්ත ලෝකෝත්තර අමාවහිනේ සාධාරණ කිවිසන් එනිසා මේවා නැවත නැවත ආවර්ජනා කරන්නේ නැවත නැවත ධම්ම පොත්පත්වලින් මතු කරගන්න සාකච්ඡා කරමින් විසඳා ගන්න භාවනා වශයෙන් වඩන්න ලෝකරා දුක්ඛයන වහන්සේ දේශනා කළ මේ ලෝක විවරද අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානද අනුස්මරණය කරමින් ඒ දතමල ධාර්මයේ මහන්සේ ඒ දතමල ඥාන අනුභව බලයෙන් මතනේ ලෝක විදෝ සත්‍යය ලෝක ස්වභාවය සත්වාකාරයේ දතනන්ත ලැබේවා කියලා අපි මේ භාවනා කරනවා. සමහරවිට එකක් පාදා භාවනා කරීමේදී අපට මුළු ලෝක ධාතුම එකක්වත් අර අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධ වෙනවා. ලෝක සමුදය නම් දුක්නා වැටළු සියලු හේතු ධර්මයන් අවබෝධ වෙනවා. මේක තමයි දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයයි කියන්නේ. ලෝක නිරෝධයයි ලෝක නිරෝධෝ කායය කියන එක ලෝකෙට එකට දෙන්නා. මේ පංචෝපාදාන සංයේ ඇතුලේ මේක දැක්කට පංචෝපාදාන සංයේද සම්බන්ධන්නේ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධයයි. එනම් ලෝක අසංකත ධාතුවේ දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදාන සංයේ විදක්නා කර ගැනීම ඒ සම්බන්ධ සංවේදී සමුදේ සත්‍යය සහාලෙන්න. සමුදේ සත්‍යය සහාලෙ හෙන්න ගෙන්න ලෝක නිරෝධය අපි හේතුනේ දැකලා. ලෝක නිරෝධයේ දැක ගැනීම තාපයේ සිටේ වැඩෙන ධර්ම සත්‍යය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. මෙන්න මේ පිටාපි අනුගමනයේ කුල මේ ලෝක ධාර්මයේ නාග දතු විසාවන් ඇනිද සිරාබරන්ත දැක ලෝකාන්තය විදිරින් දැකලා. ඒ දෝසුරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ සාගර සංජේ කල්පදාක්ෂයක් වූ ආරණ්‍ය දෙලේ බෝධි මුණේදී සීලේ නෙමෙති පොළොක පිහිටාගෙන විීර නෙමෙති පාදයේ සිටදී සත්‍යයන් නෙමෙති අති අර්මක් ඒකනක් ඥානයේ තේ මාර්ගඥානය අති දෙ මේ සීල ලෝක ධාතුන් සම්බන්ධව දාඨයට සියල්ල ආවෝද කරගන්න ආවෝද කර ගැනීම උනාන්සේ වාස්නායි තුම සතරක් දේශයන්ෙන් අතුමුදී දතබල ඥාන සතුරු වෛතානන්දියක් ඥාන ආදී ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක් උසා ඥානයේ නෝතුරා සම්බුද්ධ රාජයේ පිපති අවුරුදු 45ක් වන වර්ගයේ ධම්මචක්ක දේශනාවේ පටන් සාරවාදයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවය ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් ආબોධ කර ගැනීමේ අනිකාරණාපත්ය. ඉනේ දෙකේ සූත්‍රාවකදී සම්දරෝ දෙකේ සිටින්න තියෙන්නේ මේ හතර ආબોධ කර ගැනීමේ අනුශාසනාව. ඒකවලදී අනුශාසනා දැනගෙන තේරුම් ගත්ත කුමිසි අසම්පේයයක් ජනතාව මේ ලෝක තාක්ෂයේ ඉක්මවා ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. අපේ තුන්වහන්සේගේ ශ්‍රාවකයෝ, අපේ තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපේ තුන්වහන්සේගේ සරණගතයෝ නිසා අපි උනන්දුවන්නට ඕනේ මතුගත මේ ජීව ලෝක බ්‍රහ්ම ලෝක යන්න නෙමෙයි. මේ බ්‍රහ්මයක් වන ලෝක ශරීර කූඩු ඇතුළත ලෝක තාක්ෂයේ සියල්ල ආબોධ කරගෙන ලෝකාන්ත වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ඒ සඳහා අපි දෙවල් සරණයි. ඒ සඳහා අපි නිදි සිල් සමාදන් වෙනවා. ඒ සඳහා උපෝසත සීල සමාදන් වෙනවා. ඒ සඳහා අපි භාවනාවයි. ඒ සඳහා දාන ආදී කුසල් පාරමී කරනවා. ඒක ඒ සඳහා කරන්නේ මේ පාරමී කුසල් උත්සන්න වීමෙන් අපේ සංසාරවල අර සතිපට්ඨානාවේ බෝධිපාක්ෂිකවල පරිපූර්ණ බාහිරපත් වනවා. අනාගත භවයකට දෙන්නේ අනාගත ලෝක ධාතුවල දෙන්නේ මේ ලෝක ධාතුවල දෙවිදීම ආර්ය සත්‍ය අවබෝධයේ අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැකගන්නවා. යම් මේ මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපනිෂ්ඨ වෙනවා. එනිසා මත්තරයේ ඒ පාරමී උපනිෂ්ඨේ නිසා යම් ධාතකර නිරුත්මානයේ දිලක නිරුත්මානයේ දක්වලු ජයත්‍රාදී ජයුණත මතුවි පූර්ණාත්මයේ රැකීමේ ප්‍රබුද්ධ වන්නාගේ ලෝකයෙන්ම ඉපදෙන්නේ ලෝකයෙන්ම ධර්ම ශක්තිය වර්ධනය කොටගෙන යම් ආර්ථකාපේ මූල මූකුරවා ඥානං එදාසතු බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධයෙන්වත් අතුරාරු සත්‍යා බෝධෙන් ලැබෙන ඒ අසංකත ධාතු සංඛාත නිර්වාණ ආબોධයේ ඒ ලෝකයෙන් ඉතර වී නිවන සැලසීමට ලැබෙනවා. මෙන්න මේ නිසා එදා ලෝකුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාසදී පුත්‍රයාට අනුශාසනා කළා. මින් ඉදිරියට කීර්ති වර්ධනින්වත් ඊවර ගමනින්වත් ලෝක ගමන කරන්න යන එපා. ඥාන ගමනේ ප්‍රඥා ගමනේ දෙක තුනේ පටන් ඉස දක්වා කියන මේ භංගයක් පමණෝ ලෝක ධාතු වල හැදෙන්නේ. මේ ලෝක ධාතු වල විපාකනව ඥානයෙන් ඇද්ද බලන්න. දෙක තුනේ පටන් ඉස දක්වාම මේ විපාකනව ඥානයෙන් කොටස් කොටස් දෙකල බලන්න. බාහමොත් මේ ඇතුළේම ලෝකයක් කියනවා නේද? මේ ඇතුළේ ලෝක හට ගැනීමේ නූල හේතුවක් කියනවා නේද? මේ ඇතුළ තුන ලෝකේ නිරෝධයක් දැක ගන්න ලැබෙනවා නේද? මේ ගැටන තුන ලෝක නිරෝධ උපාය නම් හෝ ආගස්සය කුමාරගේ සම්පූර්ණ කර ගන්න ලැබෙනවා ජීවි කියලා දැක්වෙනවා. මේ දේතනිය පවත්වන උදේ කුමාරගේ හිත ඒක පෙරභවයේ අභිඥාලාභී ධාන සමාපත්තිලාභී කෙනෙක් බැරිලොත් එතුමාගේ හිත මහා සමාධිගත වුණා. එයින් විපස්සනා ඥාන ලැබුණා. ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන් සකදාගාම අනාගාම අරියත් මාර්ගඵල කියන්නේ ලැබිය යුතු සාම නිවාර ධාතුව සෝවාන් මාර්ගඵලයේ ආපෝද කරගන්න. දෙන්න මේක නිසා ලෝතරා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා ගිය ප්‍රභාණයක් වූ පාරමිතාන්වා බලයෙන් ආපෝද කරගත්ත මේ චතුරාර්ය සත්‍ය ආબોධයේ උපමිසෙ වෙන වටිනා සූත්‍ර පාඩයක් මේ ඉදිරිපත් කරගෙන යෙදුණා. මේ විපස්සනා වටන දෙල නැවත නැවත වික්‍රාන්ත නම් වෙන ගණනාවක් අප තවත් වෙනම නමුත් මේ අපේ බලාපොරොත්තු වීම යම් දුරක් ගමනාවක යත්‍රා අදට ගන්නා පොරර ගන්න ඒ දුරක් ගමනාවේ පොරර ගන්න පස්සේ අභ්‍යන්තරයේ තියෙන අනේක ආකාර සංකෝණ දැක ගන්න පුළුවන් වාගේ අපි මේකේ ධර්ම කතා තුලින් යතරක් අරගෙන නිස්කලංක කූඩුව තුළ තියෙන අර ධර්ම භාණ්ඩාගාරේ ගුවන් ගබඩා විරුද්ධ කළ බලමු. එමගේ සත්‍ය බෝධිසත්වයන් මෙතන වටිනා අගනා රංගුවන් ලබු කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිකම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිළිතුරක් ගන්න. දැන් බලාපොරොත්තු වට බැරි වේලාවක් ඉන්නතුන් වාඩි වෙලා කල්පත්‍ය ගත කරනවා. එයකුත් දිනාමි 10 මේ කාලයේ තුල අනිමේ තුනෝනි මේ ධම්ම කතාව සවන් දීමේ අර ධර්ම ශ්‍රවණයේ කුසලයේ සම්පූර්ණයි. ධර්ම දේශනාවේ කුසලයේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ තුලින් සෝමනස්ස සාගත වූ හෝ උපේක්ෂා සාගත වූ හෝ ඥාන සංයුක්ත සංකාරික හෝ සසංකාරික කුසල සිත් 15. මේ ධර්ම කොටස යටගෙන සෝමනස්ස සාගත කුසල සිත් 15. යැකෙන්නේ මේ අපාරිතාවන් ඇති අවස්ථාව උපේක්ෂා සාගත කුසාජවන් පහළ වෙනවා. නමුත් මේ ධර්ම කතාවක් නියෙල කියන අවබෝධයෙන් අහනකොට ඥාන සම්පූර්ණයි. ඒ වගේම එපා වීමක් නැතුව අහනකොට සංස්කාරික වෙනවා, එපා වෙවි යහුවාල සසංකාරික වෙනවා. ඒතකොට මෙයින් මේ කුසලකිට පරම්පරාව තුළ සබ්බිති සැක ලැබීමේ ශක්තිය තියෙනවා. ධර්මවාදීයි අවිද ලෝකයේ සම්පූර්ණ මේ ශක්තියේ බබලෝයාවේ උපනිශ්‍රේ ශක්තියක් හේතුලකේ නමුත් අපි දන්නවා ඒ සියල්ලම මුජ්ජන කනුජ්ජන ඇත්තේ ලෝකම් කියන මේ ශක්තියටපත් වෙනවා. ඒ නිසා අපි මේ කියන අරියේකකම් භාගයේ දක්වා දුන් ලෝක භාගයේ කියන මොනම ලෝකයක්වත් ඉතින්නේ කතරේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරනයි කුසල ජවල් චිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකයේ දුනා වූ ලෝකෝත්තර අමාමහ නිවසෝ පිටම හේතු ආසනාවේ වහාක්ඛ අනිස්සාර හේතුවා ගන්න. විශේෂයෙන්ම ජන්මදිනයේ සියකාර්තන දොස්තර මහත්මාණන්ගේ ජන්මදිනයේදී මේ ලෝක නිරෝධුනේ සම්බන්ධ වූ බලපතාවකට සවන් දීමෙන්වත් දුන්සල් දෙනේ ඉදිකරණාංගයේ සියවත් බලක් සමති ප්‍රාර්ථනා භාවනා ජීවිතයේ පාරමී පුරා ගන්නට දීර්ඝාස ලැබේවා ආඥාදිමෛත්‍රියෙන් වාසුසිරී කරන්නේ. අදාවක් ප්‍රාප්ත මෞඛ්‍ය උතුමන් වහන්සේලාට මේ ධර්ම සම්භාවයේ කුසල සම්භාවයේ අදීනි මතු සතර උපුම් භවයක් පාසා ධර්මඥාන භාවනාඥාන යතු සුගති සංකාත සම්පත් ලබා ගැනීමද යතු භූජ්ජේකේ සාන්ත නිවන්සෝ ලබත්වා ආඥා කරුණාවේ තේපන්දු. එංගලන්තයේ ධර්ම සම්පත්තියක් ලබන්න බලාපොරොත්තුේ සිටින තමන්ගේ දයාවර ජීනියට ඒ කුසල දරුවාට ධර්මත් ආශිර්වාද ලැබෙමින් මේ ධර්ම ශක්තිය ජීවිතයේ නිවිදවලදී කායික මානසික සැලසීමෙන් ඉදිරියනාගේ බෝසත් ධර්මයන් ලබාගෙන බෝසත් ධර්මයන් එක්ක නිවන් මාර්ගය අගන්නට ඒ කාර්යම් වාසනා උද්දාපත් මේවා ආර්යතුමයි ශ්‍රී වාසුදේවී කරනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේව සම්මණ්ඩලය මේ මහාර්ග දිනන මොදංග සම්බුද්ධ ශාස්ත්‍රයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට සහ මේ දිනවල සැලට ධාර්මික දේව ආරක්ෂාවද සලසා දෙත්වා සතු බෝධි වලින් සාර්ථක නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියෙන් තින් පම්මුවේ. හිතවත් නදාස්යි ස්වාමීන් වහන්සේලුම එම කොළඹ අගනුවර වාසීන්ට අවසගම්නගර ලංකාව දළදුව මේ සක්වල සීල සක්වල දස දිසා වාසයේ සමර්ථ ලෝක සත්‍යාතන මේ දිනේක සේයක් වේවා. සීලක සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සෝපත් වේවා, තෙරුවන් සරණ යෙතුවා, ලෝක තත්ත්වයෙන් මැනවින් අවබෝධ කෙරේතුවා, දතු බෝධියේ ශාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියකින් පමුණුසු. සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයක් පතමි ධර්මඥාන භාවනාඥාන පතමි සරපුලේ සැලකීමේ සීරසේ ආත්මවාද පූර්වාංගවල දේශු කරගත ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසල සම්භාර ධර්මයාගේ ශක්තියෙන් හා බුද්ධාදී රත්නත්‍රාණ භාවයෙන් දින මන්දනේ රැකවර නිවා කල්යාණ මිත්‍යාන්ගේ ආශිර්වාද බලයෙන් සිනාකෘෂ්ණ මහත්මාණන් නිමලුණා මහත්මිය දයාකර දරුවන් හා මේ රැසෙන්න සීලෝ මහතුරු මාගුරු දුද්දරුවන් සැලට දෙවවන්දේ සකලාන්තරාය සර්වෝපද්දේයන් දුරුකුතුන් දිවසේ දිනේවා ආරක්ෂාව සිත සාන්තියේ සැලසේවා සතුවර්ෂ කාලයක් දීර්ඝව ලැබේවා අවර පියවරක් පාතා රක්නම් මේ සතුතුන් සූසි මාර්ගුණී අසීමිතා රක්නා නිරතුබුම ලැබේවා ගුණනුවණින් ධනධානී යසේසුනේ ආයුර්ණ සකපල ප්‍රඥාවෙන් පෙරපස සලක්නේ දිනු වේවා රජසන සතුරු ගිනිදඬ වසරේ සාමියා අවදාගේ එකක් හිමකින් වත් නම වේවා ධන්නෙහිද නුස්මර අල්ලාහ්වා සාසිතේ සමාධිය ලැබේවා ධන්නෙහිද නුස්මර අල්ලාහ්වා සා විපස්සනා ඥාන දිනු වේවා සියලුම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සස්නේක වේවා සියවස්කලක් සම්බුදු සත්‍යයේ උදාන ලෙස පාරමී පුරා ගන්නට තෙරුවන් සියයෙන් ආරක්ෂා ලැබේවා. සතර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් ලැබුණේ සබාගෙන ජාති ජාතෙන් පාරමී පුරා ගැනීමට ලැබේවා. සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමෝපියන් පිරිවරාගෙන සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයි මිත්‍රයන් සේවක සේවිකාවන් පිරිවරාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කොට නිමිය තනසියේ වදාළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවන අසංකත ධාතු සංඛ්‍යාත අදරාමර සාන්ත ගෝඛෝත්තර අමාමහා නිවන් සුව පිහිස මේ සියලු කුසල සම්භාරය ඔබ සෑම දිනක් සිටසේ හේතු වේවා වාසනා වේවා ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. යාතීන්ත දෙවියන් සිල් සත්‍යයෙන් දෙකින් පමුණුනි ဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယောဣတံဝေယျာတိနံဟောတုသုခိတာဟံတုညာတယော ဣတ္ထာဝတ္တာချံမေဟိသံကတံပုည္ညသံကတံသမ္မေသတ္တအနုမောဒံတုသဗ္ဗသံပတ္တိစိတ္တိယာအာပါသတ္တာချဘုမ္မတ္တာဒေဝနာဂမဟိတ္တိကပုည္ဉ္ဇံတံမလုဒိဋ္ဌဝါကြံရပ္ပံသုသာသနံ ආපරසත්තාච දුම්මට්ටා දේවානාගාමහිද්විතා පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරන්තක්ඛන්තු දේශනං පාද ලා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ